මේ වන විට විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ එම ත්‍රිරෝද රථය ප්‍රීතිපුර මුහුදු තීරයේ සිට පැමිණ තිබෙන බවත් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් අධික ලෙස බීමත්ව පැමිණ තිබීමත් සහ මෙම මියගිය තැනැත්තා හිස ත්‍රිරෝද රථයෙන් එළියට දමාගෙන පැමිණීමේදී අනෙක් ත්‍රිරෝද රථවල ගැටීම හේතුවෙන් ඔහුගේ හිස බරපතල ලෙස තුවාල ලබා ඔහු මියගොස් ඇති බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. කෙසේ නමුත් මරණයට හේතුව නිසැකවම සොයාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවයි. වත්තල පොලිසිය විසින් මේ පිළිබඳව විමර්ශන සිදු කරනු ලබනවා.